මම මේ ශික්ෂාපදය සමාදන් වූ කෙනෙක්නි. එබැවින් මේ වරද මම නොකරමි කියා ඒ වරදින් වළකි. තවත් කෙනෙක් ඒ වරදින් වලින් වළකින්නේ තමන් සමාදන් වූ ශික්ෂාපදයක් ගැන සලකලා නොවේ. තමන්ට ඒ සුදුසුයි කියා මා වැඩි කෙනෙක් මෙවන් වරදක් කිරීම සුදුසු නැත. තමන් වැනි උගත් කෙනෙක්, තමන් වැනි තනුමැති කෙනෙක්, තමන් වැනි ප්‍රසිද්ධ කෙනෙක්, ඔයාදී නොයි දේවල් ඒ ගැන සලකට හැකි. එහෙම සලකලා මේ මවිසින් කළ යුතු දෙයක් නොවේ කියලා යමෙක් වළකිනවන්. සමහර විටක කෙනෙකුට වළකින්නට පුළුවන් මම බොහෝ දෙයක් කරන්නට පුළුවන් කෙනෙක්. මේ සතා ඒ වගේ පුළුවන් කමක් ඇති කෙනෙක් නෙවෙයි, දුර්වලයෙක්. ඒ ප්‍රබලයෙක් වූ මම මේ දුර්වලයෙක් වූ මේ සතාගේ දිවිතොර කිරීම නොකළ යුත්තක් කියලා පුළුවන් කෙනෙකුට වළකින. එහෙම අවස්ථාවකදී වුවත් ඒ වැළකීම සිදුවෙන විරතිය උපදිනවා. විරතිය. ඒ විරතිය එතෙන්දී ඇතිවන්නේ සමාදන් වීම වශයෙන් නෙවෙයි. දැන් තමන් සමාදන් වූ දෙයක් ගැන සලකලා යමෙක් වළකිනවා නම් ඒ විරතියට කියන සමාදාන විරතිය. දැන් දෙවෙනුවකී වැළකීම එහෙම සමාදානයක් ගැන සිතලා නෙවෙයි. මම ප්‍රාණඝාතයෙන් වළකිමි කියන ශික්ෂාපදයේ සමාදන් වූ කෙනෙක්. එබැවින් මම මේ ශික්ෂාපදය කඩ නොකරමි. ඒ කඩ කිරීමක් වෙනවා මා මේ සතාව මැරුවොත් කියලා. ඒ තමන් මේ සතා නොමරා එයි වළකි. ඒ තමන් සමාදන් වූ ශික්ෂාපදය ගැන සලකනවා. එහෙම අවස්ථාවලදී ඇතිවන්නා වූ ඒ වැළකීම දක්වා තිබෙන්නේ සමාදාන විරති කියලා. විරතිය දක්වනවා සම්පත්ත විරති කියලා. සම්පත්ත කියන්නේ පැමිණි කල්හි කියන එක. සම්පත්ත සම්ප්‍රාප්ත කියන එක. අවස්ථාවක් පැමිණි කල, සතුන් මෙරීමේ අවස්ථාවක් පැමිණි කල, තමන් රැක්ෂා කරන ශික්ෂාපදය ගැන සලකලා නෙවෙයි. ඒ ශික්ෂාපද සමාදානයක් නැති කෙනෙකුවත් තමන්ට එය කිරීම නුසුදුසුයි කියලා එයි මලකිනවා. සතුන් මැරීම ගැන ගත්තේ නිදර්ශනයක් වශයෙන් දක්වන්නට ඒ අකුසල් තුනම පිළිබඳව එලෙස සලකන්නට ඕන. සතුන් මැරීම, සොරකම් කිරීම, කාම මිත්‍යාචාරය කියන මේ වැරදි තුන ගැන සමාදාන වූ ශික්ෂාපද ගැන සලකායින් වලකිනවා නම් සමාදාන විරති වශයෙන් ඒ සම්මා කම්මන්තය ඇතිවන අවස්ථාව. එහෙම සමාදන් වීමක් නැතිව ඒ අකුසල ක්‍රියාවක් සිදු කිරීමට අවස්ථාවක් පැමිණි කල නොයෙක් දේවල් පිළිබඳව සලකලා මොන දේ පිළිබඳව සලකා වුවත් එයින් තමන් වළකිනවා නම් ඒ අවස්ථාවේදී ඒ විරතිය ඇතිවන්නේ තමන් සමාදන් වූ ශික්ෂාපදයක් ගැන සලකනව ගැනත් කරුණු සලකාගෙන මේ අවස්ථාවේදී වැළකීමක් සිදුවන බැවි ඊට කියනවා සම්පත්ත විරතිය. දැන් ඒ සම්පත්ත විරතිය හෝ සමාදාන විරතිය කියන මේ දෙක අපට අපාට වුවත් ඇති වෙන්නට පුළුවන්. දැන් අපට නම් ඒ ශික්ෂාපදය අපි සමාදන් වෙලා තියෙනවා. මේ දැනුත් සමාදන් වෙනවා. වරක් සමාදන් වූ ශික්ෂාපදය තමන් සමාදන් වන්නේ අපි හැමදෙනාම වාගේ බොහෝ සෙයින්ම සමාදන් වන්නේ සමාදන් වෙලා ටික වේලාවකින් මේ කඩා තමමි කියන අදහස ඇතිව නැවේ දිවිහිමියෙන් එය ආරක්ෂා කරමි කියන අදහස. එහෙමයි ශික්ෂාපද සමාදානයක් විය යුත්තේ. නිත්‍ය සීල වශයෙන් රක්නා සීලය. අපි නිත්‍ය සීල වශයෙන් රක්නා සීල් තිරෙනවානේ. නිත්‍ය සීලය කියන්නේ අපේ මුළු ජීවිත කාලය තුළදීම අපි ඒ සීලය රකින්නවා. එහෙම රකින්නට අපම තීරණය කරගෙන තියෙනවා. එහෙම සීලයක් අපට ඕන කරන හැමදෙනාටම ඕන කරන. ඒ සීලවත් ජීවිතය කියන එක දවසකට දෙකකට සීමා වූවක් විය යුතු නැහැ. සීලවත් ජීවිතය කියන්නේ ජීවිතය කියන වචනයෙන්ම පේනවා මුළු ජීවිත කාලය. ඒ මුළු ජීවිත කාලයම සීලවත්ව ගත කරන්නට. ඒකයි අපේක්ෂාව විය යුතු බලාපොරොත්තුව විය යුතු. ඒ තහවුරු කිරීමක් තමයි මේ ශික්ෂාපද සමාදාරයෙන් සිදුවන්නේ.

දැල රජු උසහතදී ඇහුව මොකද්ද මේ කරන අධර්මය කියලා. ඉතින් ඇහුව මොකද්ද අධර්මය? ඔබතුමා මේ පුරෝහිත බමුණාගෙන් අනුශාසනයක් ලබා ගන්න. ඒ අනුශාසනය ලැබිය යුත්තේ ඔබ වාඩි වී සිටින ආසනය ඔහුට දීලා ඔබ ඒ පහත් අසුර අරගෙන. දැන් මේ කන පිටා ඉතරලලා තියෙන. ඒක වැරද්දක්. රජු තේරුම් ගත්තා. රජුන්ට තේරුණායි. ඒ රජතුමාත් මම හිතන්නේ ඔය මේ බෝධිසම්භාරය පුරන බෝධිසත්වයන් වහන්සේගේ මේ ශිෂ්‍ය එක් වන්නට සිටින කෙනෙක්. ඔබ මේ කුහෙද? කොහොමද මේ උයනට? මම ආවේ අඹහොරකම් කරන්න. අඹහොරකම් මොකටද? කාරණයක් කිව්වා. අඹ හැමතැනම හොයන්නට ගියා, සෙයි ලැබුණේ නැහැ. ඒ නිසා මම ආවා මේ හොරකම් කරන් යන්න. ඔහුට අඹක් දුන්නා. දඬුවම් කළේ නැහැ රජතුමා. නමුත් ඇත්තක් පිළිගත්තා. අර බෝධිසත්වයෝ එවේ තමන් ආපු කාරණය සැඟෙව්වේ. මම ආවේ අඹ හොරකම්. අනේ මේ වගේ ඇත්ත කියපු අවස්ථාවක. සමහරු අපේ රටේ සිටි බව දක්වනවා. ඒ අය දිවි අත ප්‍රාණඝාත කළේ නැහැ. එහෙම ඇති. දැන් මේ ඇත්ත කතා කිරීම පිළිබඳව මේ බෝධිසත්ව චරිතය. ලංකාවේ සිදු වුණු සිද්ධියක් සඳහන් කර තිබෙනවා අපේ බණ පොත්වල. එක්තරා උපාසකෙක් තිබා. ඒත් ලංකාවේ සිටි රජෙකුට වතුමස් කෑමට ආසාවක් ඇති වුණා. ඒ වතුමස් කෑමට ආසාවක් ඇති වුණාට රජතුමා ඒක ප්‍රකාශ කළේ නැහැ. ඒක සඟවාගෙන සිටියා. සඟවාගෙන සිටියේ කාට හරි දැනගන්නට ලැබුණා නම් රජතුමාට මේ විදිහේ ආසාවක් ඇති වෙ තිබෙනවායි කියලා. රාජප්‍රසාදය ලබා ගැනීම සඳහා වටුවක් දහස් ගණනින් මරුන් කන. එහෙලද මේ පිනතුන් දන්නවනේ. කාගේ හරි ප්‍රසාදය ලබා ගැනීමට සමහරු වටුවක් නෙවෙයි මිනිනි පවා මිනිසුන් පවා මරાવી. මේ රාජ ප්‍රසාදය ලබා ගැනීමට වටුවන් කොයිතරම් ගණනක් මරાવીද? රජතුමා ඒ නිසා කාටවත් කිව්වේ නැහැ. රජිරෝ 500 රත්නක් කියන්නේ. මේ නිසාම රජතුමා ලෙඩ වුණා. දන්නවනේ හිතේ තිබෙන බලවත් ආශාවක් සංසිඳවා නොගෙන ඒක යට කරගෙන එයින්ම පීඩාවට පත්වමින් වාසය කිරීමයි කියන එක කෙනෙක් රෝගාතුර කිරීමට සමත් කාරණා. රජතුමා රෝගියෙක්. වෙන කිසි ලෙඩක් නැහැ මේ ලෙඩේ නිසා. දැනෙන තැන තමන් බොහොම සලකන අමාත්‍යවරයෙකු අමාත්‍යයෙකුට කතා කරලා ඇහුවා රහසේම. ඔබ දන්නේ ඔබ දන්නවද මේ පළාතේ මගේ රාජ්‍යෙහි 500 රත්නා උපාසකයෙකු ගැන කිව්වා. අසුවල් පළාතේ සිටින ගමේ සිටින ඒ උපාසක ගැන ඒ නিত্য 500 රත්නා ඕක ඇඳවන්නට කැදේවා. එක් කැඳවලා රජතුමා ඔහුගේ අතට කුකුලෙකු දුන්නා. කුකුලෙකු දී කිව්වා මුව මරලා ව්‍යංජන පහක් හදාගෙන ඉන්නට කියලා රජතුමාගේ භෝජනය සඳහා. මොහු කිව්වා මහරජා මම කවදාවත් සතුන් මරලා නැහැ. ඒ සතුන් මරීම මම කවදාවත් කරන්නේ නැහැ. ඒ නිසා මට බෑ ඔය වැඩේ කරන්න. රජතුමා එවේල කිව්වා හොඳයි දැන් අදට යන්න. නමුත් හිතත් අයිමත් එන්න මේ ගැන තවත් සලකලා බලලා. මේ රජතුමාගේ අන පිළිනොපැද්දොත් සිදුවන දේ දන්නවා නොවැ කියලා පිටත් කරලා හැරිලා. මේ පවුවදාත් නියමිත වේලාවට ආවා. එලේලේ දුන කුකුලව අතට. ඔහු කුකුලව අතට අරගෙන කිවා මම මේ ජීවිතේහි මේ දක්වා දැනගෙන සතෙකුගේ ජීවිතය තොර කරලා නැහැ. කුකුලට ආමන්ත්‍රණය කරලා කිව්වා නුඹ නුඹගේ පිරිසත් සමග ඒ එමේ තැන ඇවිදලා කාලා ජීවත් වෙන්න. මම යනවා ඩංගෙඩියට හිස තියන්නට කියලා. අර හිස ගසන්නට පාවිච්චි කරන හිස ගසා දැමිට අර කොටයක් තියෙද්දි එතනට ගියා. දෙන්න දෙන්න එවේල රජතුමා තීරණ ගත්තා. මොහු නියම සිල්වත් කෙනෙක්. ඒ නිසා ඔහුට තමන්ගේ රහස කිව්වා. මට මේ විදිහේ ආසාවක් ඇතිවිලා තිබෙනවා. ඒ නිසායි මේ විමසන්න කලේ. එහෙම මේ එහෙම සිල් රැකකය ගැනත් සඳහන් කරා. භික්ෂුන් වහන්සේලා අතර කොයි තරම් සිටියද ජීවිතය ගැන සැලකුවේ නැහැ. ශික්ෂාපද ගැන සැලකුවා. අනේ ඒ රීතියට යම් යම් අකුසලයන්ගෙන් වළකින බව අප තුල ඇති කරගෙන ඒ ශක්තිය දියුණු කරන්නට. ඒ ශක්තිය දියුණු ඒක දුර්වලකමක් නෙවෙයි. සමහරු හිතන්නේ ඒක දුර්වලකමක්. ඒවා කරන්නට බැරි නම් එයා සමාජයෙන් කොම් වෙනවා, එයාට උපාසකයයි කියනවා, නැත්නම් උපාසක බලලයි කියනවා. ඒ වගේ කතා තිබෙනවානේ සමහර පොත්වලත් තිබෙනවා උපාසක බලන්න ගැන. ඒ විදිහේ ඒක සමච්චලයකට පාවිච්චි සමච්චල් කිරීමට පාවිච්චි කරනවා. මේ හොඳ ජීවිතයක් ගත කරන අය. අයට සමච්චල් කිරීම සඳහා ඒබඳු වචන යොදා ගන්න. ඔහුගෙන් පරිසබ්ය යුතු විය හැටියටයි කතා කරන්නේ. ඇත්තෙන්ම නම් පන්සිල් රත්නා කෙනෙකුගෙන් කවුරුවත් පරිස්සම් වෙන්නට ඕන නැහැ. ඔගෙන් කාටවත් වරදක් සිදුවන්නේ නැහැ. ඇත්තට පන්සිල් සමාදන්ව රකින්නවා. ඇත්තෙන්ම රකින්න. ඒ කියන්නේ ඔහු අභේදානීය දෙන කෙනෙක් කියලා. එහෙම නෙවෙයි මේ ඒවා නොරකින්න කෙනෙකුන්ගෙන් නම් ආරක්ෂා වෙන්නට ඕන. සම්මා වාචා කියන බොරු කීමාදී ඒ සතර වාග්ය චරිත. සම්මා කම්මන්තය කියන එයින් වළකින ත්‍රිවිධ කාය දුස්චර නොකරන්නේ සීල් සමාදන්ව නැත්නම් සීල් රක්නා කෙනෙක් නම් ඔහුගෙන් කාටවත් බියක් නැහැ. හෙදී සීලය අපට රකින්නට උගන්වන්නේ ධර්මෙහි කොමද? අකණ්ඩ චිත්තාස බල කම්මාස බුද්ධිස විඤ්ඤුක්ත සත්ත අපරාමත්ත කියන මේ වචන දක්වල තිබෙන්නේ සීල් රැකී යුතු උසස් ආකාරය. අකණ්ඩ අප ආරක්ෂා කරන සීපද තිබෙනවා. අපි ගන්න සීපද පහක් මේ සාමාන්‍යයෙන් බොහෝ දෙනා රකින්නේ. ඒ සීපද අතුරෙන් යම් කිසිවකු මුල සීලයක් හෝ අග සීලයක් පදයක් හෝ කඩා ගත්තා නම් මුල් සීපදයක් එහෙම නැත්නම් අග සීපදයේ ඔහු කැඩුවා නම් ඒක නැත්තාගේ සීලේ తත්වය අපි මේ සීලේ දෙන්නකට උපමා කරනවා නම් අගින් ඉරිච්ච අගින් කැරිච්ච සීලයක් වස්ත්‍රයක් වගේ ඒක ඛණ්ඩ සීලයයි කියලා කියන්නේ. ඛණ්ඩ කියන්නේ කැඩිලු කියන තේරුව. ඒකට මුල් ඕ අග ශික්ෂාපදයක් කඩාගත් සීලයක් ඇති කෙනෙකුගේ ඒ සීලය ඛණ්ඩ සීලය. මෙද ශික්ෂාපදයක් විඳගත් කෙනෙක් විතොත් ඒ විඳගත් ශික්ෂාපදය ඇති සීලය ඛණ්ඩ සීලයයි කියන්නේ. ඛණ්ඩ කියන්නේ ඡිද්ද කියන්නේ සිඳුරු වෙච්ච කෙනෙක්. සිදුරු වූ සීලයක් වස්ත්‍රයක් වගේ සිදුරු වූ වස්ත්‍රයක් බඳු වූ සීලයක් රක්නා කරයි. චිත්ත සීල. ඊළඟට සබල සීලය කියලා එකක්. සබල කියන්නේ මේ හැමේ ඇතිවන කබර කියන එක. ඒකට කබර සීලය කියලා දක්වන්නේ ඒක පිළිවෙලින් ශික්ෂාපද දෙක තුනක්ම කඩාගෙන නම් සිටින්නේ. එහෙම එක්කෙනාගේ සීලය කබර ගැහුණු සීලයක්. ඒක සබල සීලකයක්. සමහරෙකුගේ සීපද තිරෙනවා. ඒ මුල් එක හොඳයි, දෙවෙනි එක නරකයි, තුන්වෙනි එක හොඳයි, හතර එක නරකයි, පහ හොඳයි. ওই විදිහට හතරෙන් පතර සීපද විඳගෙන තිබෙනවා. හරියට ගොනෙකුගේ ඇඟේ තිබෙන පුල්ලි වගේ. ඒ සීලයට කියනවා කම්මාස සීලය කියලා. කම්මාස. එහෙම නැති එකට කියනවා අකම්මාස. සීල රකින්නට උගන්වන්නේ ඔය කියපු විදිහට ප්‍රතිවිරුද්ධ ආකාරයෙන්. කිසිදු මුලෙන් හෝ අගින් හෝ ශික්ෂාපදයක් නොකඩාගෙන අඛණ්ඩ වශයෙන්. මෙදින් කිසිදු ශික්ෂාපදයක් කඩා නොගෙන සිරුරු කරගන්නයි නැතිව නැති වශයෙන්. ඒ කියන්නේ අච්චිද්ද වශයෙන්. අඛණ්ඩ අච්ඡිද්ද පිළිලින් ශික්ෂාපද කීපයක් කඩා ගැනීමක් නොකොට රැකිය යුතු සීලය එවම් සීලයට කියනවා අසබල එහෙන් මෙහෙන් ශික්ෂාපද නොකඩාගෙන රත්නා සීලයට කියනවා අකම්මාසක එතකොට සීල් රකින්න උදාන්නානේ අඛණ්ඩ අච්ඡිද්ද අසබල අකම්මාස මේ විදිහට ශික්ෂාපද යමෙක් රකින්නවා ඒ රක්නා තැනැත්තාගේ ශික්ෂාව තමන්ට ඒ තැනැත්තාට මේ තෘෂ්ණා දාසත්වයෙන් මිදෙන්නට උපකාර කරන මිදෙන් සඳහා පවත්නා සීලයක් ඒ තෘෂ්ණා දාසත්වයෙන් මුදවන සීලයට කියන්නේ බුද්ධිස්සය කියලා. මේ පින්නතුන් අසා ඇති බුද්ධිස්සයාය කියන්නේ දාස බවින් නිදහස ලැබූ තැනැත්තා. දාස බවින් පින්නතුන් දන්න ඉස්සර ගෙවල් වල හිටියා දාසයෝ කියලා. ඒ අය මුළු ජීවිත කාලයම මේ දාස ජීවිතය ගත කරා. ස්වාමියාට කැමැති දෙයක් කැමැති වේලාවක් ඔහුගෙන් වැඩගත හැකි. ස්වාමියාව අත්හැරලා ඌට යන්න බෑ. ස්වාමියාට බැඳිලා සිටිනවා. ඒ බන්ධනය තිබුණා. අන්න එහෙම දාස බවක් ඇති. දාස බැම්මෙන් බැඳුණු කෙනෙක්. ස්වාමීවරු ඇතැම් විටක දාසයාගේ හොඳකම නිසා සමහර විටක ඔහු පුළුවන් තරම් කඹුරලා ඔහුගේ නිදහස ලබා ගන්නවා. එහෙම අවස්ථාවකදී හෝ ස්වාමියා ඔහුව නිදහස් කරනවා. ඒ දාස බවින් නිදහස ලැබූ තැනැත්තා තමයි බුද්ධිස්ස කියන්නේ. බුද්ධිස්ස. අපන් දාසය කාගේ දාසයෝද? කෘෂ්ණාවේ දාස. තණ්හා දාසෝ කියලා කියන්නේ. තණ්හාවේ නියමයන් අපි ඉටු කරන්නේ. තණ්හාව කියන දේයි කරන්නේ. ආසාව තෘප්තිමත් කර ගැනීම තමයි අපගේ වැඩපිළිවෙල. එය කෘෂ්ණා දාසත්වයට බැඳීම නිසා සිදුවන දෙයක්. ඒ කෘෂ්ණා දාස බැඳෙන් අපව මුදවන්නට උපකාර වෙන ධර්ම අතර සීලයක් එකක්. ඒ සීලය නොකඩා සිදුරු කර නොගෙන කැලල් කර නොගෙන හොඳින් රැක්ක සීලයක් වුණොත් එය කෘෂ්ණා දාසත්වයෙන් මුදවීමට තරම් ප්‍රබල සීලයක් වෙනවා. අන්න එවන් සීලය තමයි බුද්ධිස්ස සීලය. දැන් ඒ සීල් සෝවාන් ආදි මාර්ග ඵලවලට පැමිණෙන අයට ඇතිවන්නේ ඉබඳු සීලයක්. කෘෂ්ණා දාසත්වයෙන් මුදවන බුද්ධිස්ස අඛණ්ඩ අච්ඡිද්ද අසබල අකම්මාස බුද්ධිස්ස විඤ්ඤුප්පසත්ත. විඤ්ඤුප්පසත්ත කියන්නේ විඤ්ඤුතයන් නුවණැත්ත. නුවණ තිබෙන අය. නුවණ තිබෙන අය අතර ශ්‍රේෂ්ඨම ඥානවන්ත උතුමාණන් වහන්සේ තමයි අපගේ ශාස්ත්‍රූ වූ සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේද ප්‍රශංසා කරනවා එබඳු සීලයෙන්, එබඳු සිල්වතාට. අන්න එහෙම අඛණ්ඩ අච්ඡිද්ද අසබල අකම්මාස වශයෙන් යමෙක් සීල් රැක්නේද, ඒ තැනැත්තාගේ සීලය බුද්ධ ආදී නුවණැත්තන් විසින් ප්‍රශංසා කරනු ලබන සීලයක්. ඒ සීලය විඤ්ඤුප්පසත්ත. අපරාමත්ථ සීලයක් රකින්නට ඕනේ. අපරාමත්ථ කියන්නේ තණ්හාවෙන් හෝ දිටියෙන් අල්ලා නොගත් සීලය. අපරාමත්ථ. තණ්හාවෙන් අල්ලා ගැනීම කියන්නේ මේ සීලය රක්නා මම මේ හේතු කොටගෙන අසුවල් දිව්‍ය ලෝකයන්හි උපදින්වා කියලා ඒ තෘෂ්ණා නිස්විතව නම් තමන් සීල් ගන්නෙ. ඒක තෘෂ්ණා නිස්විත සීලයක්. එහෙම නැත්නම් තමන් හිතනවා නම් මේ මා රත්නා සීලය විසක වෙන කිසිවක් නෑ කරන්නට, මේ සීලයම පමණයි තිබෙන්නේ රකින්නට රැකලා මා බලාපොරොත්තු වන සැපත සිදු කර ගන්නට වෙන කිසිවක් කළ යුතු නැtei කියලා ගත්තොත් ඒකද ධිට්ඨියක් වෙනවා. අනේ එහෙම ධිට්ඨි පරාමර්ශණයෙන් නැති සීලය අපරාමර්ථ සීලය. ධිට්ඨිය නල්ලගත්තෙත් නෑ, තණ්හාව නල්ලගත්තෙත්. কৃষ্ণා දෘෂ්ටි කියන මේ දෙකින් අල්ලා නොගත් සීලය අපරාමර්ථ සීලය. සීලය ඕන කරන්නේ කුමටද? ඊළඟ ප්‍රශ්නේ ඒක. සීලය කුමක් සඳහාද? සීලය නිෂ්ඨාව නොවේ. සීලයයි කියන්නේ මේ අපේ ශාසන ප්‍රතිපදාවෙහි ගිහියෙකු වශයෙන් හෝ පැවිද්දෙකු වශයෙන් හෝ සරකන විට ඒ ශාසනයේ අපරිසින් පිළිපැදිය යුතු යම් ප්‍රතිපදාවක් තිබෙනවා. ඒ ප්‍රතිපදාව ගිහියාට වේවා පැවිද්දාට වේවා ප්‍රතිපදාව නම් ප්‍රතිපදාවම තමයි. එය ආර්යෂ්ටාංගික මාර්ගයේ නැත්නම් මධ්‍යම ප්‍රතිපදාවයි කියනවා. එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව වශයෙන් දක්වනවා. පැවිදි උතුමාටත් ගිහියාටත් මේ ප්‍රතිපදාව පිළිබඳව යම්කිසි වෙනසක් පෙන්වනවා. ඒ වෙනස්කම තිබෙන්නේ සීලේම පමණයි. සීලේම පමණයි තිබෙන්නේ. අපි රැක්නේ ගිහි සීලයක්. ඒකර අපට තිබෙන ගිහි සීලය නිත්‍ය සීල වශයෙන් පංච සීලය හෝ ආජීව අෂ්ටමක සීලය සමහර සීල් වලට විකාර භෝජනයත් එකතු කොට ආරක්ෂා කරන ඒක භක්ත චක්ක සීලය කියන ඒවා හෝ නිත්‍ය සීල වශයෙන් සමහරු ආරක්ෂා කරන ඔය දස සීල් මෑණිවරු වගේ අය ආරක්ෂා කරන ගිහි දස සීලය කියන මේවා නිත්‍ය සීල වශයෙන් රකින්න. නමුත් එකට සීලයක් වන් සාමනේ සීලයක් නෙවෙයි. භික්ෂු සීලයක් කොහොමදවත් වෙන්නේ? නැත්නම් පැවිදි සීලයක් නෙවෙයි. ඒවා ගිහි සීල්. ගිහි. ඒකොට දස සීලය දක්වා ගිහි සීල් තිබෙනවා. ඉතින් අපි කොහොම දිනවලදී ආරක්ෂා කරන අෂ්ටාංග උපෝසථය, නවාංග උපෝසථය කියලා එහෙමත් තියෙනවා. එහෙම සීල් තිබෙනවා. ඒක ඔක්කොම ගිහි සීල්. පැවිදි සීල් නෙවෙයි. පැවිදි සීලය ගිහි සීලයට වඩා බොහෝ උසස් එක. උසස් තැනක වැජබෙන එක. පවතින එක. දැන් අපි ගිහි දස සීලයක් ආරක්ෂා කරනවා. පානාතිපාතා, අභින්නාදාන, අබ්‍රහ්මචර්යා ඔය ආදි වශයෙන් හරි අන්තිමට ජාත රූප රජත පටිග්ගහනා නිර්මණී සීඛාපදං සමාධියාමි කියලා ආරක්ෂා කරන ඒ ගිහි දස සීලයක් වෙන සමහරු අපාකර පොහෝ දිනවලදී ඒ ආරක්ෂා කරනවා. දස සීල් මෑණිවරු ඒ සීලයෙන්ම තමයි ආරක්ෂා කරන්නේ. ඒක නිත්‍ය සීලයක් හැටියට ඒගොල්ලෝ අරගෙන ආරක්ෂා කරනවා. ආරක්ෂා කරන්නට බැඳෙනවා. ආරක්ෂා කරනවාද කියන එක කියන්න බෑ. ඒත් සමහරු ආරක්ෂා කරනවා. සමහරු ඒ අතර ඒක සමහරු කඩනවාත් ඇති. ඉතින් ඒ ආරක්ෂා කිරීම තමයි ඒ අදහස. ඒ මොනවා කළත් ඒක ගිහි සීලයක්. පැවිදි නෙවෙයි. මහානකම නෙවෙයි. ඒක හිතන්නට ඇති. මහනකමෙහි පැවිද්දෙහි කියන්නේ භික්ෂුන් වහන්සේ වෙතින් ලබන මේ ගිහි ජීවිතයේ අත්තර යාම. ඒ පැවිදි සීලය ගිහි සීලයට වඩා උසස් එකක්. ශික්ෂාපද සාම්‍යයක් තිබුණත් ගිහි සීලයේයි පැවිදි සීලයේයි දක්ෂිල් වශයෙන් සලකන විට ඒ ගිහි සීලය මොන විදිහකින්වත් සාමණේර සීලයට සමාන වෙන්නේ නැහැ. ඒක තරම් වෙන්නේ නැහැ. ඒ නිසා ගිහි දස සීලය ආරක්ෂා කරන තැනත්තා උවද මේ දැන් සාමණේර සීලය සමාදන් වූ තමන්ගේ පුතාට උවත් වඳිනවා. වෙනස්කම තියෙනවා. වික්ෂ සීලය කියන්නේ උපසම්පදා සීලය කියන්නේ සීල අතුරෙන් උසස්ම සීලය. ඒ නිසා ඒ වික්ෂ සීලය වශයෙන් ගත්තා. වික්ෂ සීලයෙන් වැඩිමහලු වික්ෂූන් වහන්සේ ඒ සීලයෙන් බාල රහතන් වහන්සේගෙන් දැනුම් ලබනවා. දැනුම් ලබන සීලයේ තිබෙන අන්න ඒ පරතරය වික්ෂුන් වහන්සේගේ සීලයේ ගිහියාගේ සීලයක් පිළිබඳව තිබෙනවා. ඒ සීලය ගැන ඊට අනුතුරු වෙන සමාධි ප්‍රඥා කියන මේ දෙක පිළිබඳව ඒ දෙක පිළිබඳව නෑ වෙනසක්. ගියාද සමාධිය උපදවන්නට ඕන. ඒ සමාධිය විපමනක් සමාධියයි කියලා නැහැ. ගියාද ප්‍රඥාව උපදවා ගන්නට ඕන. මේ ප්‍රඥාවෙන් තමයි කෙලෙස් කැපීම කොට නිවන සාක්ෂාත් කරන්නේ. ඒ කිවිලේ වෙනසක් නැහැ. ගිහි වේවා පැවිදි වේවා ඒ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවෙහි යෙදෙන තැනැත්තා සීලේක පිහිටා සමත විදර්ශනා භාවනා කොට ඒ විදර්ශනා නුවණ දියුණු කොට සෝවාන ආදී මාර්ගඵලයන්ට පැමිණමයි ඒ නිවන සාක්ෂාත් කරන්නට තිබෙන්නේ. ඒ නිසා සීලේ පිළිබඳව පමණයි වෙනස. ජන ප්‍රමාණ වශයෙන්, තත්ත්ව වශයෙන් එහෙම සැලකන විට ලොකු වෙනසක් තිබෙනවා. ගිහි සීලේ පැවිදි සීලේ. අනේ සීලය කොතින්ම මොනෝ පිළිබඳ වූ වැලකීමක්ද තව විදිහකින් ආරක්ෂා වීමක්ද කියලා සැලකන විට කයින් කෙරෙන වැරදි, වචනයෙන් සිදුවන වැරදි, සිතින් සිදුවන වැරදි වලට නෙවෙයි මේ සීල් තිබෙන්නේ. සිතින් සිදුවන වැරදි කියන්නේ ශික්ෂාපද කඩාගැන්මක් නොකොට සිතින්ද වැරදි සිදුවේ හැකිනේ. දැන් ශික්ෂාපදයක් බින්දා වෙන්නේ නැහැ Taman කාට හරි ඊර්ෂ්‍යා කළොත්. ශික්ෂාපදයක් බින්දින්නේ නැහැ. නමුත් මානෝද්වාරයේ ඇති වෙනවා ඊර්ෂ්‍යාව. ඒක අකුසලයක්. අනුන්ගේ සම්පතක් දැකලා ඒක හොරකම් කරේ නැහැ. අනේ මේක කොහොමරි මට එනවා නම් මට ලැබෙනවා නම් කියලා ඒක තමාට අයත් කරගන්නේ ගන්නා වූ කැමැත්තක් තමා වෙතට නම්වා ගැනීමේ උවමනාවක් තමා තුල උපදවා ගන්නවා. ඒකනේ අභිජ්ජා කියලා දක්වන්නේ. ශික්ෂාපද කැරීමක් නම් වෙන්නේ නැහැ. නමුත් මේ අකුසලයේ සිදු වෙනවා. ඒක මනක් කර්මයක්. අනේ ඒකෙදිහේ ශික්ෂාපද වලින් සිදුවීම වරක්වන්නට බැරි අකුසල්ද තිබෙනවා. ඒ අකුසල් වලින් වළකින්නට තමයි අපට තිබෙන්නේ භාවනාව, චිත්ත සමාධිය. ඒකට වැටෙන්නට දෙන්නේ නැතුව මේ සමාදන් සමාධිය කියන සිත ඇති කරගත්තේ දියුණුව හේතු කොටගෙන ඒ තත්වයන්ට පැමිණවීම නවත්වනවා. දර් ශික්ෂාපද තිබෙන්නේ කය වචන දෙකින් සිදුවන වැරදි වලින් රැකෙන්නට, ඒවා නොකර බේරෙන්නට ශික්ෂාපද තිබෙනවා. ඒසයි ශික්ෂාපද රත්නා තැනත්තාගේ කය පිරිසිදුයි, වචනය පිරිසිදුයි, සිත පිරිසිදුයි කියලා එක වෙලාවම කියන්නට බෑ. ඒ අනිත් පැත්තෙන් සලකන විට, තවත් විදිහකින් සලකන විට සිත නරක් නොවි කවදාවත් කය වචනය කියන මේ දෙක අපිරිසිදු වෙන්නේ නැහැ. ඒකත් තේරුම් ගන්නට. මොකද බලමු කොට අකුසලය සිත පිළිබඳ වුවත් කය කියන එක මේ ක්‍රියා කිරීමට යොදාගත එක. නමුත් සිතයි මේ යෙදීම සකස් කරන්නේ. ඒ නිසා අකුසලය ඇතිවන්නේ නම් සිතේ තමයි. නමුත් ඒ පවත්නා ద్వාරය වන්නේ එක්ක කය නැත්තම් වචන. ඒ නිසා තමයි ඒ කය වචන දෙකින් සිදුවිය හැකි අකුසලයෙන් වැළකීමට ශික්ෂාපද ටික. ඒවා අපි සමාදන් වෙනවා. ඒ සමාදන් වීමෙන් අදහස් කරන්නේ සමාදන් වෙනවා කියන්නේ තමන් ගන්නවයි. තමන් ගන්නවා, තමන් සිතින් ගන්නවා, පිළිගන්නවා. මා මේ වරද කරන්නේ නැහැ කියලා. ඒ තමන් පිළිගත් එක. ඒ තමන් ගත්තනම් පිළිගත්තනම් ඊළඟට තියෙන්නේ ඒ අනුව පිළිපැදින්නට. ඒ පිළිපැදින් වශයෙන් තියෙන්න කරන්නට ඒ වරකේ. අන්නේන් වලකින අවස්ථාවලදී සමාදන් වන අවස්ථාවේදී දැන් තමන් සමාදන් ගන්නේ ඇත්තෙන්ම මේ කියන ශික්ෂාපදයේ ඇතුළත්ව තිබෙන අර්ථය සලකමින් තමන් මේන් වලකින බා කියන මේ අදහසම සිතේ ඇති කරගෙන ඒ ශික්ෂා සමාදානීය වෙනවනම් එතෙන්දිත් පවතිනවා ඒ විරතිය. නමුත් ඒ විරතිය හොඳටම ක්‍රියාත්මක වන අවස්ථාව කුමක්ද? ඒ වරදක් කරන්නට අවස්ථාවක් පැමිණි කල එයින් වැළකීම. එමණ දැන් කෙනෙක් සමාදම් වෙන්නට පුළුවන් තමන් බොරු කියන්නේ නැtei කියලා. එහෙම සමාදම් වූ එක්කෙනාට අවස්ථාවක් ලැබෙනවා තමාගේ ඥාතියේ, තමාගේ මිත්‍රයේ යම්කිසි වරදකට අසු වෙලා. ඔහුව බේරා ගැනීමට එකම මේ දේ වශයෙන් තිබෙන්නේ තමා විසින් බොරුවක් කියන එක. ඒ වරද සිදුනේ අසුල්තන. ඒ තැනදී මේ තැනත්තා කොහොමද ඒ වරදට සම්බන්ධ වන්නේ? ඔහු එදා දවසේ ගත කළේ අපේ ගෙදර. අපේ ගෙදර ගහන 100ක් 200ක් විතර ඈත තිබෙන තමන්ගේ නිවාසයේදී ඔහු එදා දවසේ ගත කළේ. ඒ නිසා ඔහුට මෙතන ඉන්නට බෑ. මේ වරද කරන්නට කියලා. ඒ විදිහෙන් දුක් කියන අය සිටිනවනේ. එහෙම එකක් කීවොත් යමෙක් ඇරි. ඔන්න ඔයා ඉතරයි අපට උදව්වට එන්නේ. මේ සාක්‍යය කියත හැකිද කියලා අහන. ඥාතියාව බේරා ගන්නට, මිත්‍රයාව බේරා ගන්නට සමහරු එහෙම බොරු කියනවා. එතකොට ඔහු ආරක්ෂා කරපු ශික්ෂාපදයට මොකද උනේ? ඥාතියා නිසා, මිත්‍රයා නිසා ඒ ශික්ෂාපදය ඔහු කැප කළා. කඩාක. එතකොට ඔහුගේ ශික්ෂාපදය පැවතුනේ කොයිතරම් කල්ද? අවස්ථාවක් එනතුරු. බොරු කියන එකෙක් තමන්ට ඒ විදිහ අවස්ථාවක් ආවේ නැහැ. නමුත් මේ අවස්ථාවක් ආවා. එතෙන්දී ඔහු බොරු කියන්නේද? බොරු නොකියන කෙනෙක් දැයි තීරණය කරන්නට. ඔහු එක විදිහකින් පරීක්ෂා කරන අවස්ථාවක්. ඒ පරීක්ෂණයෙන් ඔහු අසමත් වෙනවා. ඔහු බොරු නොකියන්නාය කියන සුදුසුකම ඔහුට නැහැ. මේ බොරුව කීවොත් අන්නේ එහෙම ඥාතියා හිම්කොට පවත්නා ශික්ෂාපද රැකී ලාභය සීමා කොට, ඒ කියන්නේ ලාභයක් ලැබෙන අවස්ථාවේදී ලාභය ලබා ගන්නට නම් කියන්නට තිබෙන බොරුව. බොරුව කියලා ලාභය ලබනවා ශික්ෂාපදයේ කැපකරන. ලාභ පරියන්ත සීලය. මේ විදිහේ එක එක කරුණු තිබෙනවා. කොයි විදිහකින් අපි තේරුම් ගන්නට ඕනේ මේ විරතියෙන් ගැන කතා කරන විට අකුසලයන්ගෙන් වළකින ස්වභාවය තමයි විරත්. කයි සිදුවන අකුසලයන්ගෙන් වැළකීම සම්මා කම්මන්ත විරතිය. වචනයෙන් සිදුවන අකුසලයන්ගෙන් වැරදිය වලින් වැළකීම සම්මා වාචා විරතිය. සම්මා ආජීව විරතිය කියන්නේ සම්මා ආජීව විරතිය කියන්නේ ජීවිතාව සඳහා කරන වැරදි වලින් වැළකීම. සමහරු ජීවිතාව කරන්නේ ජීවිතාව කරගන්නේ වැරදි ක්‍රියාවල විරත වෙලා ඒ වැඩ කරලා ඒ ජීවිතාවම වැරදි සතුන් මරලා ජීවත් වෙනවා. ඒ ඔහුගේ ජීවිතයේ ඔහු සතුන් මරනවා පමණක් නෙවෙයි, සතුන් මරා නම් ඔහු ජීවත් වන්නේ, ඔහුගේ ජීවිතාව කරගන්නේ, ඔහුගේ ආජීවයේද අපිරිසිදු ආජීවයක්, මිත්‍යා ආජීවයක්, වැරදි ආජීවයක්. ඔහු මත්යන් විකුණලයි ජීවත් වන්නේ. ඔහුගේ ආජීවය මිත්‍යා ආජීවය. ඔහු මස් විකුණා ජීවත් වෙන්නේ මිත්‍යා ආජීවයක්. වහලුන් වෙළඳන් කරලා ජීවත් වෙන මිත්‍යා ආජීවයක්. සතුන් මැරීමට ගන්නා ආයුධ වෙළඳන් කරන කරලා ජීවත් වන්නේ මිත්‍යා ආජීවයක්. සතුන් මැරීමට හේතු වන විෂ වර්ග වෙළඳන් කරලා ජීවත් වන්නේ මිත්‍යා ආජීවයක්. ඉනේ පච්ච වනිජ්ජා කියලා තිබෙන සත්ත්ව වනිජ්ජා, සත්ත්ව වනිජ්ජා, මාංශ වනිජ්ජා, මජ්ජ වනිජ්ජා, විෂ වනිජ්ජා කියන අන්න ඒවා කරන අය මිත්‍යා ආජීවයෙන් යුක්තයි. එතකොට මේ පහෙන් වැළකීලා ගොවිතැන් දෙලෙහෙළදා සාධාරණව කරන අය වෙනා ඒ අයගේ ජීවිතාව නිවැරදි ජීවිතාවක් ගිහියන් වශයෙන්. ගිහියන්ට සුදුසු වන ක්‍රියාවන් කොට ජීවත් වීම ගිහියාගේ සම්‍යක් ආජීවය වන අතර ඒවාද කරලා ජීවත් වන්නට පැවිදි පිරිස, පැවිදි භික්ෂු උත්සාහ කරනවා නම් ඒවාට භික්ෂුගේ මිත්‍යා ආජීවය. ඒක තේරුම් ගන්න. දැන් වික්ෂයකේ කියන්නේ ගිහි සැපත අත්හර, ගිහිකම් අත්හර කෙනෙක්. ඒ ගිහිකම් අත්හර කෙනෙකුට සමාජයේම ජීවිකාව කර ගැනීම සඳහා ආරක්ෂා කිරීමක් අයිති නැහැ. ආරක්ෂා කරන්නට බෑ. ආරක්ෂාවෙන් ජීවත් වෙනවා කියන්නේ වික්ෂයක් නෙවේ. ඒ වික්ෂය මොකද? එහෙම වික්ෂයකට ආරක්ෂාවක් නැති නිසා. භික්ෂුව පරපටිබද්ද අන්‍යයන් නිසා යතර කෙනෙක්. ඒ තමන්ගේ උද්දායකයන්ගෙන් යතන කෙනෙක්. බොහෝසෙයින්ම පිඩිසිඟා වැඩ ජීවිකාව කරගන්නට සූදානම් වයි මහණකම ලබන්නේ. එහෙම නෙන්නේ. පින්දපාත භෝජනං විස්සායනේ පබ්බජ්ජා කියලා එන්නේ. පින්දපාත භෝජනය. එයින් යෙදෙන්නට අදහස් කොට බලාපොරොත්තු ඇතිව තමා ඒ මහණකම ලබන්නේ. ඒ නිසා ආරක්ෂාවක් කොට ජීවත් වන්නටයි මම මහණවන්නේ කියලා කවුරුත් කියන්නේ නැහැ. එනිසා ඒ ආරක්ෂා කිරීම භික්ෂු ජීවිතයේ හොඳ ආජීවයක් නෙවෙයි. ගොවිතම් ගොවිකම් කෙලෙහෙලඳා ඒවා කොට ජීවත් වීම ගිහියන්ට හොඳයි. නමුත් භික්ෂුවට සුදුසුයි. ඒ භික්ෂු තත්වයේ වෙන එකක්. ගිහි තත්වෙම නෙවෙයි. එහෙමනම් ගිහි පැවිදි කියලා වෙනසක් වෙන්නට බෑ. වෙනස වන්නේ ඔය කරුණ නිසා. ඒකට අත්හරින්නේ ඔක්කොම අත්හරින්න. කුමක් සඳහාද? මේ අත්හැර ලැබිය යුතු ඉක්මනින් ලබාගත හැකි නිවන සඳහා අත්හරින්න. එනිසා ඒ වික්ෂුව සලකන්නට ඕන තමාගේ ජීවිකාව පිළිබඳ. කෙලෙසද ජීවත්ව. ගිහියන් විසින් ගෙනු ලබන ඒ දානමානාදීන් ජීවත් වීම වික්ෂයට කැපයි සුදුසු. නමුත් තමාම ආරක්ෂාවක් කරලා ජීවත් වීමේ කියන එක වික්ෂයට සුදුසු නෑ. ඉතින් මේ සුදුසුකම්ද කරනවා. ඒ කරන්නේ එකක් ශාසනය පිළිබඳව තේරුමක් නැතිව. අන්‍යයන්ට උපකාර පිණිස, යහපත පිණිස, පින් සිදු කර ගැනීම පිණිස කරන වැඩක් තිබෙනවා. ඒ අදහස නොවේ. හරි හම්බ කර ගැනීමට. දැන් යමක් සපයා ගැනීමට කරන ඒ වැඩ වැරදි. යන්නේ නිසා විද්‍යා ආජීවය කියනකොට භික්ෂුන් වහන්සේ ගැන සඳහන් කරනවා. කුණා ලබනා නීතිකතා ලාභයෙන් ලාභන් විදිගීසනතා ඔය ආදි වශයෙන් රාශියක් වෙනවා. මේ පිටුතුන්ට ඒවා පිළිබඳව බලා ගන්න පුළුවන්. විසුද්ධි මාර්ගයේ යන සීල නිර්දේශය කියලා. ඒවා සිංහලෙන් පළවෙලා තිබෙනවා. ඒ පොතක් අරගෙන කියවන්න. ඒ භික්ෂු ජීවිතයේ භික්ෂු සීලය පිළිබඳව. ඒ ආජීව පාරිශුද්ධ සීලය පිළිබඳව එහි කියවෙයි. අන්න එහෙම ආජීවය පිරිසිදුව පවත්වාගෙන යනවා නම් යමෙක් ඒ තැනැත්තා මිත්‍යා ආජීවයෙන් වළකින කෙනෙක්. මිත්‍යා ආජීවය ගියෙක් වේවා පැවිද්දෙක් වේවා. අන්න ඒ මිත්‍යා ආජීවය වශයෙන් කරන්නට වෙන්නේ මිත්‍යා ආජීවය වශයෙන් කරන්නේ මොනවද? අර කලින් කී ජීවත් වීමට සතුන් මරන, හොරකම් කරන, කාමිත්‍යාචාර ආදී වැරදි ක්‍රියා කරන, බොරු කියන, කේලම් කියන, පරුෂ වචන කියන. පරුෂ වචන කියලා ජීවත් වෙන මිනිස්සු නැද්ද? ඉන්නවා. සමහර පාවිච්චි කරන අය අයව. අර මිනිහට ගිහිල්ලා ධනපං කියලා ඒ මිනිහට සල්ලි දෙනවා. මේ කවදාවත් Taman දැකලවත් නැහැ. Taman දන්නේවත් නැහැ. එහෙම මිනිසුන්ට නිකන් ගිහින් බලිනවා. එහෙමයි සිටි. තමන්ට කිසිදු වරදක් නොකරන ලද තමන් කවුදයි කියලා නොදන්න මිනිසුන්ව මරා දානවානේ සමහර මුදල් අරගෙන. ඒ ඔවුන් ජීවත් වන්නේ මිනිහ මරලා. විත්‍යා ජීවය. ඒකයි මේ කියන්නේ. සතුන් මැරීමේ, සොරකම් කිරීමේ ජීවත් වෙන. අන්න ඒ වැරදි ක්‍රියාවන් කොට ජීවත් වීම භික්ෂුන් වහන්සේ ඕවා ඒ වගේම කුහනා ලබනා නේමිතිකතාදී වශයෙන් දැක්වෙන කර 21 අම්වේෂණ කියලා තියෙන වේලු දාන, පත්ත දාන, කල දාන, සිනාන දාන, දන්ත කට දාන ආදී වශයෙන් ඒ පන්සලේ තිබෙන දේවල් ගිහියන්ට දීලා ගිහියන්ගෙන් සිත් ගිහියන්ගේ සිත් අරගෙන එයින් තමන් ජීවිකාව කර ගැනීම වික්ෂුන් වහන්සේට මිත්‍යා ආජීවයක්. ඒ වගේ කරුණු තිබෙනවා. අනේ ඒ සියල්ලගෙන්ම වලකින බව මිත්‍යා ආජීව එතකොට අත්හැරීම තමයි සම්මා ආජීවයෙන් සිදුවන්නේ. එතකොට කම්මන්ත සම්මා කම්මන්ත කීවේ කාය දුස්චරිත තුනෙන් වැළකීම. සම්මා වාචා යනුවෙන් දක්වන්නේ වාග් දුස්චරිත සතරෙන් වැළකීම. සමා ආජීව කියන එකෙන් දක්වන්නේ ඒ දුෂ්චරිත හතම ජීවිතාව සඳහා නොකොට ඒ වගේම වෙරහෙළ දාම් ආදි වශයෙන් කෙරෙන අර පංචවිධ වැරදි වෙළඳාම් වලින් දැලකීම ගිහියාගේ සම්‍යක් ආජීවයේ වෙන විද්‍යා ආජීවයෙන් දැලකීම අනේ කරුණු සලකන්නට ඉතින් එහෙම ඒ වගේ වලකින අවස්ථාවලදී වලදී ඒ තැනත්තාට උපදනා වූ ධර්ම තුනක් තමයි ඒ ඒ අවස්ථාවලදී උපදනා සම්මා වාචා සම්මා කම්මන්ත සමාජ දුර්කීමාදී වාග් දුෂ්චරිතයෙන් වැළකීමේදී සම්මා වාචා සතුන් මෙරීමාදී කාය දුෂ්චරිතයන්ගෙන් වැළකීමේදී සම්මා කම්මන්ත ජීවිකාව සඳහා කරන ඒ වැරදි ක්‍රියාවන්ගෙන් වැළකීමේදී සම්මා ආජීව හැබැයි මේ තුන කවදාවත් එකට එකසිතක ලැබෙන්නේ නැහැ ඒ ලෞකික කාමවචර කුසල් සිතෙහි වෙන වෙනමමයි ලැබෙන අවස්ථාවල සම්මා වාචාපි දේනම් සම්මා කම්මන්ත